සංසාර සාරෝග විනීතනිසං සන්නේත සාතං සුචිසාර දේසං සන්දේරකං සොන්න තනුපලාසං සංලාපදේසිං පනමේ බිසාසං සංසාභිගං කේවල මොහනාසං සන්නාහ කම්මාර රණේ විශේෂං සංසේවිතං දාසේ මුදාරහාසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නා සිත පාපනාසං සන්නාපදංසින් හත ගෝර පාසං සම්පාර ගාමින් සුචිසාර වාසං සංවාර සංගං පනමේ රසාසං නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස සැදැහැවත් වාසනාවන්ත පින්තුනි, ඔබ මේ සූදානමින් සිටින්නේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සම්බුද්ධ පූජා පැවැත්වීමටයි. ඊමා ශ්‍රද්ධාවෙන් සූදානම් කරන මේ උතුම් සම්බුද්ධ පූජාව විශේෂයෙන්ම බෙහෙත් පූජාවක් විදියට බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරන්නටයි බලාපොරොත්තු වන්නේ. භාගතුන් වහන්සේ වෙනුවෙන් යමක් පූජා කිරීම එක අතකින් දානයක් වන අතර අනිත් අතින් සම්බුද්ධ පූජාවක් වන අතර තවත් අතකින් එය බුදුගුණ සිහිපත් කරන බුද්ධානුස්සති භාවනාවක් බුදුගුණ අනුව සිහිපත් කිරීමක් වෙනවා. එනිසා ඔබ මේ අවස්ථාවේදී අප සරණ ගිය අපේ ශාස්ත්‍රෝ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරමින්ම මේ බෙහෙත් පූජාව සකස් කරන්නට අදිස්ථාන කරගන්නට ඕන. ලෝකේ කල්පාන්තර ගානකට වරක් පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් සාරසංඛ්‍ය කල්පලක්ෂයකට අධික කාලයක් දානාදී පෙරුම් දහම් පුරලා අතිශය කැපවීමක් ලෝකෙ වෙනුවෙන් සිදු කරලා මහා කරුණාව මහා ප්‍රඥාව ඉහළටම දියුණු කිරීම වශයෙන් තමයි උන්වහන්සේ සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරගන්නේ. බුදුරජාණන් වහන්සේ තුළ පැවති මේ සම්බුදු ගුණ සිහිපත් කරන මොහොතක් පාසා අපේ හදවතෙහි ශ්‍රද්ධාව දිනු වෙනවා. හිතේ තියෙන කෙලෙසුන්ගෙන් හිත මුදවාගෙන හිත පිරිසුදු කරන්නට මේ බුදු ගුණ අනුව ගිය සිහිය බුද්ධානුස්සති භාවනාව අපට බෙහෙවින් උපකාරවත් වෙනවා. බුදුරජාණන් වහන්සේ සාරසංඛ්‍ය කල්පලක්ෂයක් තුළ ඒ අප්‍රමාණ පරිත්‍යාගයක් සිදු කිරීමේදී උන්වහන්සේ කෙතෙක් දුරට අප වෙනුවෙන් පරිත්‍යාගයන් සිදු කළාද කියන එක බුදුදහම තුළ දැක්වෙනවා. සෝ සාගරේ ජල දෙකං හෘදිරං අදාසේ බොහොමෙන් පරාජය පරං සමදාසි දානම් මෙරුප්පමාන මදිකංච සමෝලි සේසං එහෙ තාරකා දෙක තරං නයනං අදාසේ. උන්වහන්සේ බෝධිසත්ව සමයෙහි මහා සාගරේ ජලයට වඩා අධික ප්‍රමාණයක් සිය සිරුරෙහි ලේ දන් දීලා තියෙනවා සම්බුද්ධත්වයේ උදෙසා. මේ මහා පොළවේ පස්වලට වඩා සිය සිරුරෙහි මස් දන් දීලා තියෙනවා උතුම් සම්බුද්ධත්වයේ සාක්ෂාත් කිරීම උදෙසා. මහා මේරු පර්වතයට වඩා අධික ප්‍රමාණයක් සිය හිස් දන් දීලා තියෙනවා. මනුස්ස ලෝකයේ ගත කරන කාලයේදී රජකම දරන අවස්ථාවේදී ඔටුනු පළං හිස් දන් දීපු අවස්ථාවල ඒ හිස් එකතු කරවතින් මහා මේරු පර්වතයට වඩා අධිකයි කියලා සඳහන් කරනවා. උන්වහන්සේ බෝධිසත්ව සමයේදී මේ උතුම් සම්බුද්ධත්වයේ සාක්ෂාත් කිරීම සඳහා ප්‍රඥා නැමැති ඇස දල්වා ගැනීම සඳහා සිය මසෙස දන් දීපු වාර අප්‍රමාණයි. අහසෙහි තාරකා වලට වඩා අධික ප්‍රමාණයක් උන්වහන්සේගේ net සියතින්ම උපුටා ලෝක වෙනුවෙන් දන් දීපු අවස්ථා තියෙනවා. මේ තරම් අපරිමාණ පරිත්‍යාගයක් කරලා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරගෙන ලෝක යථාර්ථයේ පසක් කරපු මේ උත්තම මනුෂ්‍ය රත්නය අප වෙනුවෙන් මේ දුකෙන් නිදහස් වෙන මාවත ඊටාම මෛත්‍රියෙන් කරුණාවෙන් දේශනා කළා. භාගතුන් වහන්සේගේ ගුණ සිහිපත් කරන හැම මොහොතක්ම අපේ ජීවිතයේ දුක් සංඛා දුරු වෙලා හිත ප්‍රසාදයට පත් වෙලා හිත ආධ්‍යාත්මික සතුට දිනු වෙනවා. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ ගිලම්පස පූජාව බෙහෙත් පූජාව සකස් කරන මේ කාලයේ පුරාම ඔබ ඒ බුදු ගුණ අනුව සිහිපත් කරන්නට උත්සාහ ගන්න. තමන්ගේ හිත කිසිදු බාහිර අරමුණකට නොයන ලෙසත් සිය වචනය වෙනත් කිසිදු බාහිර දෙයක් වෙනුවෙන් වැය නොකර සම්පූර්ණයෙන්ම මේ කාර්ය සඳහාම සිය වචනය සිය කය සිත යොමු කරන්නට දැඩිසි අධිෂ්ඨාන කරගන්න. භාගතුන් වහන්සේ තුළ පැවතියා වූ ඒ සියලු බුදු ගුණ අරහං ආදී නවගුණය තුළ ඒක රාශී කළ තියෙනවා. අන්නේ බුදුගුණ එකිනෙකක් අප සිහිපත් කරමින් අරහං ආදී ඒ උතුම් සම්බුදු ගුණ බලයෙන් ලෝවැසි සියලු සත්‍යෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දැනට කිසියම් කෙනෙක් රෝගී තත්ත්වයට පත් වී සිටියේ නම් කායික වශයෙන් එය සුවපත්ත්වා, මානසික වශයෙන් දුකට සංතාපයකට රෝගයට පත් වී සිටිනවා නම් ඒ සියලු මානසික රෝග දුරු වේවා. අනාගතයේ එළඹෙන්නට තියෙන කායික මානසික සියලු දුක් වලින් සියලු ලෝකයා නිදහස් වේවා කියන මේ මෛත්‍රී හදවතේ දරාගෙන අපි එකිනෙක බුදුගුණ සිහිපත් කරමින් බුදුගුණ මෛත්‍රිය තුල සිත පිහිටුවා ගනිමින් මේ උතුම් සම්බුද්ධ පූජාව බෙහෙත් පූජාව සකස් කරන්නට අදිස්ථාන කරගනිමු. මේ කාලය පුරාම අප බුදුගුණ සිහිපත් කරමින් මේ උතුම් කටයුතු සිදු කරන්නට උත්සාහ ගනිමු. Dear friends in the Dhamma, at this moment you are gathering here for a special meritorious act, offering medicine to the Supreme Buddha. Whenever we offer something to the Buddha, that is not just a generosity but a meditation technique contemplating on the qualities of the Blessed One, Buddha Anusati. Whenever we think about the qualities of the Supreme Buddha, we are able to purify our mind from negative thoughts. Since we practice a meditation technique as a Samatha Bhavana, Buddha Anusati Bhavana. At this moment, let's try to keep our mind in pure and calm with the qualities of the Supreme Buddha. All the qualities that the Supreme Buddha possessed can be summarized into 9. They are Arahang, Samma Sambuddho, Vijjacharan Sampanno Son. Now, we are going to contemplate on these noble qualities of the Blessed One. At the same time, we bless all the people in this world who are suffering with mental and physical illnesses. By the power of the contemplating on the qualities of the Exalted One, may all beings in the world be well, happy and peaceful. May no harm come to them, may no problems come to them, may no difficulties come to them. May their all wishes meet its success by the power of this contemplating on the qualities of the Blessed One. Sadhu, sadhu, sadhu. Bhagavato Arahaṃ Buddha Guna Tejena Sambe Santa Bhavanto Sukhetanta. භාගතුන් වහන්සේ තුළ පැවතියා වූ අරහං සම්බුදු ගුණ තේජසින් ලෝවැසි සියලු සත්‍යෝ සුවපත්ත්වා ශාන්ත සුවයට පත්ත්වා. By the power of the quality of the Supreme Buddha, Arahant, worthy, may all beings in the world be well, happy and peaceful. May they attain the supreme bliss of liberation, Nibbana. Bhagavato Sammā Sambuddha Buddha Guna Tejena Sambe Santā Bhavanto Sukhetantā. Bhagavatun Vahansi Tula Pavatiyāvu Sammā Sambuddha Buddha Guna Tejasin ලෝවැසි සියලු සත්වයෝ සුවපත්ත්වා ශාන්ත සුවයට පත්ත්වා. By the power of the quality of the exalted one, සම්මා සම්බුද්ධෝ supremely enlightened, may all beings in the world be well, happy and peaceful. May they attain the supreme bliss of liberation, Nibbana. Bhagavato විඤ්ඤාචරණ සම්පන්න බුද්ධ ගුණ තේජේන සම්මේ සන්තා භවන්තු සුඛේතන්තා. භාග්‍යතුන් වහන්සේ තුල පැවතියා වූ විඤ්ඤාචරණ සම්පන්න බුදුගුණ තේජසින් ලෝවැසි සියලු සත්වයෝ සුවපත්ත්වා. By the power of the quality of the supreme Buddha, විඤ්ඤාචරණ සම්පන්නෝ endowed with knowledge and conduct, may all beings in the world be well, happy and peaceful. May they attain the supreme bliss of liberation, Nibbana. Bhagavato Sugata Buddha Guna Tejena Sambe Santa Bhavanto Sukhetanta. Bhagavatun Vahansi Tula Pavatiyavu Sugata Sambuddha Guna Tejasin ලෝවැසි සියලු සත්වයෝ සුවපත්ත්වා ශාන්ත සුවයට පත්ත්වා. By the power of the quality of the blessed one, Sugata, well gone, May all beings in the world be well, happy, healthy, and peaceful. May they attain the supreme bliss of liberation, Nibbana. Bhagavato lokavido buddha guna tejena sambe santa bhavanto sukhetanta. Bhagavatun vahanse tula pavatiyao ලෝකවිදෝ සම්බුදු ගුණ තේජසින් ලෝවැසි සියලු සත්වයෝ සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා. By the power of the quality of the Supreme Buddha, Lokavidu, knower of the world, may all beings in the world be well, happy, healthy, and peaceful. May they attain the supreme bliss of liberation, Nibbana. Bhagavato anuttara purisa dhamma sarati buddha guna tejena sambe santa bhavanto sukhetanta. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති ආවෝ අනුත්තර පුරිස ධම්ම සාරතේ සම්බුදු වුණ තේජසෙන් ලෝවැසි සියලු සත්වයෝ සෝපත්ත්වා නිදුක් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා. By the power of the quality of the Supreme Buddha, අනුත්තර පුරිස ධම්ම සාරති, incomparable trainer of persons to be tamed, may all beings in the world be well, happy, healthy, and peaceful. May they attain the supreme bliss of liberation, Nibbana. Bhagavato Santa Deva Manussanam Buddha Guna Tejena sambe santa bhavanto sukhetanta. Sammā sambuddharajānana vahanse tula pavati āvo saddhā deva manussānaṁ sambuddha guna tejasin lovasi siyalu sattvayo sopattvetvā සුවපත්ත්වා නිදුක් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා. By the power of the quality of the Supreme Buddha, සත්තා දේව මනුස්සානං, the Supreme Teacher of deities and men, May all beings in the world be well, happy, healthy, and peaceful. May they attain the supreme bliss of liberation, Nibbana. Bhagavato Buddha Buddha Guna Tejena Sambe Santa Bhavantu Sukhetanta Bhagavatun Vahansi Tula Pevati Buddha Sambuddha Guna Tejasin ලෝවැසි සියලු සත්වයෝ සුවපත්වෙත්වා නිදුක්වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා. By the power of the quality of the Supreme Buddha, Buddha, enlighten. May all beings in the world be well, happy, healthy, and peaceful. May they attain the supreme bliss of liberation, Nibbana. Bhagavato Bhagava Buddha Guna Tejena Sambe Santa Bhavantu Sukhetanta. Sammasam Buddharajanan Vahansi Tula Pevati භගවා සම්බුදු ගුණ තේජසින් ලෝවැසි සියලු සත්වයෝ සුවපත්වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා. By the power of the quality of the Supreme Buddha, Bhagava, exalted, may all beings in the world be well, happy and peaceful. May all beings in the world be well, happy, healthy, and peaceful. May they attain the supreme bliss of liberation, Nibbana. Sammasam Buddharajanan Vahansi Tula Pevati ඒ උතුම් සම්බුදු ගුණ සීපත් කිරීම වශයෙන් සිදු කළ බුදු ගුණ මනසිකාරමය බුද්ධානුස්සති භාවනාමය කුසල යානිසංසෙන් ලෝවැසි සියලු සත්වයෝ නිරොග් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සෝපත්වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා. By the power of contemplating on the qualities of the Supreme Buddha, I acquired a lot of positive thoughts in my mind. By the power of these positive thoughts, May all beings in the world be well, happy and peaceful. May they be free from suffering, illnesses, and all the difficulties. May they attain the supreme bliss of liberation, Nibbana. Sadhu, sadhu, sadhu. Dukkham pantha ca nindukkham. Bhayam pantha ca nimbhayam. Sokam pantha ca nissokam. Huntu sambe pipanino. Dukin pelena satan. Dukin me detntvan. Bien pelena satan. Bieneti vetntvan. Sovinte vena satan. Somnas vetntva. Nitin me hem satan. Suvapatn vedntvā. Nita sena silla buddho himiruva. Dekimaya gata sena silla buddho himihata. Vendimaya sita sena silla buddho himi guna sitimaya bhava sena silla himi gatan maga janimaya නෙතට ඇති සැපය බුදුරුව දැකීමය ගතට ඇති සැපය බුදෝහිමි වැඳීමය සිතට ඇති සැපය බුදුගුණ සිතීමය මෙමට ඇති සැපය සසරින් මිදීමය සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා May all beings be well, happy, healthy, and peaceful.